بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام را كتاب أحكمت آياته ثم فصلت من لدن حكيم خبير ألا تعبدوا إلا الله إنني لكم منه نذير وبشير وأن استغفروا ربكم ثم توبوا إليه يمتعكم متاعا حسنا إلى أجل مسمى ويؤتي كل ذي فضل فضله وإن تولوا فإني أخاف عليكم عذاب يوم كبير إلى الله مرجعكم وهو على كل شيء قدير අලිෆ් ලාම් රා මෙය සර්ව ප්‍රඥ සර්වඥ වූ අල්ලාහ් විසින් එම සූරතේ වදන් පරිපූර්ණ කර පසුව විවරණය කරන ලද දේව ආඥාවකි. නුඹලා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොඇදහිය යුතුයි. සැබවින්ම මම ඔහු වෙතින් නුඹලා වෙත අනතුරු අඟවන්නෙක්ද සුභාරංචි දෙන්නෙක්ද වෙමි. තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව ඉල්ලා පසුව ඔහු වෙත හැරෙව්. එවිට නියමිත කාලයක් ගතවනතුරු ඔහු නුඹලාට ජීවිතයට අවශ්‍ය යහපත් දෑ සපයනු ඇත. එසේම ඔහුගේ පිහිට ලැබීමට සුදුසු සෑම කෙනෙකුටම ඔහු පිහිටවනු ඇත. නමුත් නුඹලා සුභාරංචි ප්‍රතික්ෂේප කළහොත් බිහිසුණු දිනයක දඬුවම නුඹලා වෙත පැමිණෙනු ඇතැයි සැබවින් මම බිය වෙමි. අල්ලාහ් වෙතය නුඹලාගේ ආපසු යෑම ඔහු සියලු දේ කෙරෙහි අතිබල සම්පන්නය. අලා ඉන්නහුම් යස්නූන සුදූරහුම් ලියස්තග්ෆූ මින් අලා හීන යස්තග්ෂූන තියාබහුම් යඅලමු මා යුසිරූන වමා යුලිනූන් ඉන්නහූ අලීමුම් බිසාති සුදූර්. දැනගනියු ඔහුගෙන් සැඟවී සිටීම පිණිස ඔවුහු තම පපු හකුලුවා ගනිති. දැනගනියෝ ඔවුන් තම වස්ත්‍රවලින් තමන් වසන විට ඔවුන් වසන් කරන දෑද ඔවුන් හෙළි දක්වන දෑද ඔහු දනී. සිත්වල වසන් කර ඇති දෑ සැබවින්ම ඔහු දනී. වමා මින් දාබ්බතින් في الأرض إلا على الله رزقها ويعلم مستقرها ومستودعها كل في كتاب مبين وهو الذي خلق السماوات والأرض في ستة أيام في ستة أيام وكان عرشه على الماء ليبلوكم أيكم أحسن عملا ولئن قلت إنكم مبعوثون من بعد الموت ليقولن الذين كفروا إن هذا إلا سحر مبين. තම යැපීම අල්ලාහ මත මිස කිසිම ප්‍රාණියෙක් මහ පොළොවේහි නොසිටි. තවද රැඳෙන තැනද අවසානයේ එය සැතපෙන තැනද ඔහු දනී. සෑම දෙයක්ම පැහැදිලි ලේඛනයක සටහන් වී ඇත. තවද අහස් සහ මහ පොළව දින 7ක් තුල මැව්වේ ඔහුය. ඊට පෙර ඔහුගේ පරමාසනය ජලය මත තිබුණේය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා හොඳ දැයි නුඹලාව පරීක්ෂා කිරීම සඳහා නබි මුහම්මද් මරණයෙන් පසු නුඹලා නැගිටුණු ලබන්නේයි නුඹ කීවානම් සැබවින්ම මේ ප්‍රකට ඉන්ද්‍රජාලයක් මිස නැතයි ප්‍රතික්ෂේප කරන්නන් කියනු ඇත. وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ وَلَئِنْ أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي إِنَّهُ لَفَرِحٌ فَخُورٌ تَوَدَ دَدُوَمَ نِيَمِتَ كَالَيَكَتَ أَوْنْجِنْ أَبَا كَلْدَمْوَانَمْ مِي پْرَمَادَ كَرَانِي كُمَكَتَ دَيْ ඔහු කියති දැනගනිව්. එය එනම් එම දඩුවම ඔවුනට එළමෙන දිනේ ඒ ඔවුන්ගෙන් වලකනු නොලබන්නේය. තවද ඔවුන් සමච්චලයට ලක් කරමින් සිටිද හාත්පසින්ම ඔවුන් වටලනු ඇත. අප මිනිසාට අපගේ දයාවේ රස බැලීමට සලස්වා පසුව එය ඔහු කෙරෙන් ඉවතට ගත්තානම් එවිට සැබවින්ම ඔහු බලාපොරොත්තු සුන් වූවෙකු හා අකෘතඥ වූවෙකු බවට පත්වෙයි. තවද ඔහුට ඇති වූ විපතින් පසුව අපේ අනුග්‍රහයන්හි රස බැලීමට ඔහුට අප සැරසුවේ නම් සැබවින්ම සියලු දුක් පීඩා මගෙන් දුරු වී ගොස් තිබේ යයි ඔහු කියයි. සැබවින්ම ඔහු ප්‍රමුදිත වන්නේය, පාරාට්ටු කරන්නේය. إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أن يقولوا لولا أنزل عليه كنز أو جاء معه ملك إنما نذير والله على كل شيء وكيل أم يقولون افتراه قل فأتوا بعشر سور مثله مفتريات وادعوا من استطعتم من دون الله إن كنتم صادقين. نسلي ستين نوند يحكم كران نوند هرية اونت سماود امها تلين ذات اوهت انام نبي محمد اوهت ندانيا پهلك نلده هو ملك وريكو او سمگنو آيه هو කින්දේ ඔවුන් කීමෙන් නබි මුහම්මද් නුඹගේ සිත පීඩණයට ලක්වි නුඹට හෙළිදරව් කරන ලද දෑයින් සමහරක් නුඹ අතහැර දමන්නට සිටිය හැකිය. සැබවින්ම නුඹ අනතුරු අඟවන්නෙකු පමණි. අල්ලාහ් සියලු දෑෙහි බාරකරුය. නැතහොත් ඔහු ඒ ගෙතුවේයයි ඔහු කියන්නේහිද ගොතනු ලැබූ එවැනි පරිච්ඡේද 10ක් ගෙන එව්. තවද අල්ලාහ් හැර නුඹලාගේ උදව්වට නුඹලාට පුළුවන් කෙනෙකු නුඹලා කැඳවා ගනිව්. නුඹලා සත්‍යවාදීන් නම් නබි මුහම්මද් පවසව. فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكُمْ فَاعْلَمُوا أَنَّمَا أُنْزِلَ بِعِلْمِ اللَّهِ فَاعْلَمُوا أَنَّمَا أُنْزِلَ بِعِلْمِ اللَّهِ وَأَنْ لَا إِلَهَ إِلَّا هُوَ فَهَلْ أَنْتُمْ مسلمون من كان يريد الحياة الدنيا وزينتها نوفي إليهم أعمالهم فيها وهم فيها لا يبخسون أولئك الذين ليس لهم في الآخرة إلا النار وحبط ما صنعوا فيها وباطل ما كانوا يعملون ඔවුන් එනම් නුඹලාගේ දෙවිවරුන් නුඹලාට පිළිතුරු නොදෙන්නේ නම් සැබවින්ම අල් කුර්ආනය අල්ලාහගේ නුවණින්ම පහල කරන ලද බවද තවද ඔහු හැර වෙනත් දෙවියෙකු නැති බවද නුඹලා දැනගත යුතුය. එසේනම් නුඹලා අවනත වන මුස්ලිම් වන්නහුද කවරෙකු මෙලොව ජීවිතයේද එහි අලංකාරයේද බලාපොරොත්තු වන්නේ නම් එහිදී එනම් මෙලොවදී අප ඔවුන්ගේ ක්‍රියාවන්ට ඵල විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම දෙන්නෙමු. තවද එහිදී ඔවුන්ට ඔවුන්ගේ ඵල විපාකයෙන් කිසිවක් අඩු කරනු නොලැබේ. ඔවුන්ට පරලොවදී අපාගින් නැහැර වෙන කිසිවක් නැත. ඔවුන් කරමින් සිටි දෑ නිර්ර්ථකය. තවද ඔවුන් එහිදී කළ දෑ නිෂ්ඵලය. أَفَمَنْ كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كتاب موسى إماما ورحمة أولئك يؤمنون به ومن يكفر به من الأحزاب فالنار موعده فلا تك في مرية منه إنه الحق من ربك ولكن أكثر الناس لا يؤمنون ومن أظلم ممن افترى على الله كذبا أولئك يعرضون على ربهم ويقول الأشهاد هؤلاء الذين كذبوا على ربهم ألا لعنة الله على الظالمين ඔහුගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් මතවන අය එසේ නොවන අයට සමානද? ඔහු සත්‍යවන්තයෙකු බවට ඔහුගෙන් සාක්ෂියක් සාක්ෂි දරන්නේය. තවද ඒට පෙර මූසාගේ ග්‍රන්ථය අනුගම්‍යමානයක් ලෙසද දයාලුවක් ලෙසද සාක්ෂි දරුවේය. එවැනි අය ඒ විශ්වාස කරති. විවිධ පාර්ශවයන්ගෙන් කවරෙකු ඒ ප්‍රතික්ෂේප කරන්නේද ඔහුගේ ප්‍රතිඥත වාසස්ථානය නිරයමය. එනිසා නබි මුහම්මද් ඒ ගැන නුඹ සැකයෙහි නොසිටියු. සැබවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය වේ. නමුත් මනුෂයින්ගෙන් වැඩි දෙනෙක් එය විශ්වාස නොකරති. අල්ලාහ් ගැන බොරු ගොතන අයට වඩා දරුණු අපරාධකරු කවරහුද? මෙවැන්නෝ මලවුන් කෙරෙන් නැගිටවන දිනේ තම පරමාධිපති හමුවට ගෙන එනු ලබනු ඇත. එවිට තමන්ගේ පරමාධිපති ගැන බොරු ගෙතුවන් මොවුන් යැයි සාක්ෂිකරුවෝ කියති. දැනගනිව්, අපරාධ කළ වුනට අල්ලාහ්ගේ ශාපය වේවා. الذين يصدون عن سبيل الله ويبغونها عوجا وهم بالآخرة هم كافرون أولئك لم يكونوا معجزين في الأرض وما كان لهم من دون الله الله من أولياء يضاعف لهم العذاب ما كانوا يستطيعون السمع وما كانوا يبصرون أولئك الذين خسروا أنفسهم وضل عنهم ما كانوا يفترون لا جرم أنهم في الآخرة هم الأخسرون إن الذين آمنوا وعملوا الصالحات وأخبتوا إلى ربهم أولئك أصحاب الجنة هم فيها خالدون مثل الفريقين كالأعمى والأصم والبصير والسميع هل يستويان مثلا أفلا تذكرون ඔව් නම් සෙස්සන් අල්ලාහගේ මාර්ගයෙන් වළක්වන්නා වූද එය වක්‍ර කිරීමට සිතන්නා වූද අය වෙති. තවද ඔවුහු පරලොව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති. මහ පොළොවේහිදී අල්ලාහ පරාජය කිරීමට ඔවුන්ට නොහැකි විය. තවද අල්ලාහට එරෙහිව ඔවුන්ට පිටවන්නෝද නොඌහ. ඔවුන්ට දඩුවම දෙගුණ කරනු ලබන්නේය. සත්‍යය ශ්‍රවණය කිරීමට ඕනට නොහැකි විය. තවද ඔවුහු එය නොදුටුහ. ඔවුහුමය තමන්ටම හානි කරගත්ෝ. තවද ඔවුන් බොරු ගොතමින් සිටිද ඔවුන්ගෙන් ගිලිහි ගොස් ඇත. එහිලා සැකයක් නැත. සැබවින්ම පරලොවදී අන්ත පරාජිතයෝ ඔවුහුමය. විශ්වාස කරමින් යහකම් කළ තවද තම පරමාධිපති වෙත බැගෑපත් වූ අය ඔවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසිටි. මෙම දෙකොටසෙහි උපමාව අන්ධයා හා බීරාටද දකින්නා හා අසන්නාටද සමානය. මෙම දෙකොටස එක සමාන වේද? මේ ගැන නුඹලා තකන්නේ නැතිද? وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ فقال الملأ الذين كفروا من قومه ما نراك إلا بشرا مثلنا وما نراك اتبعك إلا الذين هم أراذلنا بادي الرأي وما نرى لكم علينا من فضل بل نظنكم كاذبين මෙවැනි වාතාවරණයකදී අපි නූහ් ඔහුගේ ජනයා වෙත යැවීමු. මම ප්‍රකට ලෙස නුඹලාට අනුශාසනා කරන්නෙක් වෙමි. ඔහු කීය, නුඹලා අල්ලාහ හැර වෙනත් කිසිවෙකු නොනමදීව් බීහිසුණු දිනයක දඩුවම නුඹලා වෙත පැමිණෙනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි. එවිට නුඹ අපමෙන් මිනිසෙකු මිස අපි නොදකින්නෙමු. තවද අපාතුරින් කල්පනා හීන වූ අදම අය මිස නුඹ අනුගමනය කරනු අපි නොදකින්නෙමු. තවද අපට වඩා නුඹලාට උසස් තත්වයක් අපි නොදකින්නෙමු. ඇත්ත වශයෙන්ම නුඹලා බොරුකාරයින් ලෙස අපි සලකන්නෙමුයි ඔහුගේ ජනයාතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානි වූ කීහ. قال يا قوم أرأيتم إن كنت على بينة من ربي وآتاني رحمة من عنده فعميت عليكم أنلزمكموها وأنتم لها كارهون ويا قوم لا أسألكم عليه مالا إن أجري إلا على الله وما أنا بطارد الذين آمنوا إنهم ملاقو ربهم ولكني إني أراكم قوما تجهلون ويا قوم من ينصرني من الله إن طردتهم أفلا تذكرون මාගේ ජනෙමි මාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධකයක් මා සතු ඇතිව තවද ඔහුගේ සන්නිධානයෙන් දයාලුභාවයක් ඔහු මට පිරිනමා තිබියදී එය නුඹලාට නොපෙනේ නම් නුඹලායට අකමැතිව සිටියදී එය පිළිගන්නා ලෙස අප නුඹලාට බල කරන්නේ කෙසේද මාගේ ජනෙමි ඒ සඳහා මම නුඹලාගෙන් කිසිම ධනයක් නොඉල්ලමි මන්ද මාගේ තිලින අල්ලාහ් කෙරෙහි මිස නැත. තවද මම විශ්වාසයේ තැබූ අය පළවා හරින්නෙක්ද නොවිමි. සැබවින්ම ඔව්හු ඔවුන්ගේ පරමාධිපති මුණ ගැසෙන්නෝය. එහෙත් අඥාන ජනතාවක් ලෙස මම නුඹලා දකිමි. තවද මාගේ ජනෙයිනි මා වුන් පළවා හැරියානම් අල්ලාහ්ගෙන් ඔහුගේ දඩුවමින් මා ගලවා ගැනීමට මට උපකාර කරන්නේ කවුරුන්ද? මෙය නුඹලා මෙනෙහි නොකරන්නේද? أقول لكم عندي خزائن الله ولا أعلم الغيب ولا أعلم الغيب ولا أقول إني ملك ولا أقول إني ملك ولا أقول للذين تزدري أعينكم لن يؤتيهم الله خيرا الله أعلم بما في أنفسهم إني إذا لمن الظالمين اسيما මා වෙත අල්ලාහ්ගේ සම්පත් ඇතයිද නැතහොත් මම গুপ্ত දෑ දනිමිද මම නොකියමි. තවද සැබවින්ම මා මලක්වරයෙකු යයිද නොකියමි. එසේම නුඹලා විසින් ගරහවට පත් කර ඇති අය සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුන්ට කිසි විටක යහපතක් පිරි නොනමනු ඇතයිද මම නොකියමි. ඔවුන්ගේ සිත් සතන් තුළ ඇති දෑ මැනවින් දන්නේ අල්ලාහ්ය. මන්ද මෙවැනි යමක් කීමෙන් සැබවින්ම එවිට මම අපරාධ කරුවෙක් වන්නෙමි. قالوا يا نوح قد جادلتنا فأكثرت جدالنا فأتنا بما تعدنا إن كنت من الصادقين. قال إنما يأتيكم به الله إن شاء وما أنتم بمعجزين ولا ينفعكم نصحي إن أردت أن أنصح لكم إن كان الله يريد أن يغويكم هو ربكم وإليه ترجعون أم يقولون افتراه قل إن افتريته فعلي إجرامي وأنا بريء مما تجرمون අවසානයේ දී නුහ නුඹ දැනටමත් අප සමග තර්ක කර ඇත. තවද අප සමග නුඹ වැඩිපුර තර්ක කළේය. ඒ නිසා නුඹ සත්‍යවාදී නම් නුඹ අප තැති ගන්වන දෑ එනම් අනතුර අපට පමුණුවන්නේයි ඔවුහු කීහ. ඔහුට අභිමත නම් ඒ නුඹලා වෙත ගෙන එනුයේ අල්ලාහ්මය. තවද ඔහු පරාජය කිරීමට නුඹලාට නොහැකියයි ඔහු එනම් නූහ් කීය. අල්ලාහ් නුඹලා නොමග යැවීමට සිටුවේ නම් මා නුඹලාට උපදෙස් දෙන්නට සිටුවේද මාගේ උපදේශ නුඹලාට පළක් නොවන්නේය. ඔහු නුඹලාගේ පරමාධිපති වේ. ඔහු වෙතේ නුඹලාගේ ආපසු යෑම නබි මුහම්මද් නැතහොත් එය ඔහු ගෙතුවේ යයි ඔවුන් කියන්නේද? එය මා ගෙතුවේ නම් මාගේ අපරාධයේ ශාපය මටමය. තවද නුඹලා කරන අපරාධ වලින් මම තොර වෙමි. وأوحي إلى نوح أنه لن يؤمن من قومك إلا من قد آمن إلا من قد آمن فلا تبتئس بما كانوا يفعلون واصنع الفلك بأعيننا ووحينا ولا تخاطبني في الذين ظلموا إنهم مغرقون ويصنع الفلك وكلما مر عليه ملأ من قومه سخروا منه قال إن تسخروا منا فإنا نسخر منكم كما تسخرون فسوف تعلمون من يأتيه عذاب يخزيه من يأتيه عذاب يخزيه ويحل عليه عذاب مقيم නුඹගේ ජනතාව අතරින් දැනටමත් විශ්වාසය තබා ඇති අය හැර වෙන කිසිවෙකු විශ්වාසය තබන්නේ නැත. ඒ නිසා ඔවුන් කරමින් සිටින දෑ ගැන නුඹ කනස්සලු නොවනුයි නූහට හෙළිදරව් කරන ලදී. අපේ ඇස් ඉදිරිපිටද ගේ අන පරිදිද නුඹ නැවසදව්. තවද අපරාධකරුවන් ගැන නුඹ මට කන්නලව් නොකරව්. සැබවින්ම ඔවුහු දියෙහි ගිල්වනු ලබන්නෝමය. ඔහු නැවතැනීමට පටන් ගත්තේය. ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් ඔහු පසුකර යන විට ඔවුහු ඔහුට සරදම් කළහ. නුඹලා අපට සරදම් කරන්නේ හුනම් නුඹලා සරදම් කළාක් මෙන් අපිද නුඹලාට සරදම් කරන්නෙමුයි ඔහු කීය. නින්දනීය දඩුවම කවරෙකුට පැමිණින්නේ යයිද තවද සදාකාලික දඩුවම කවරෙකු වෙත පැමිණින්නේ දැයිද නුඹලා මතු දැනගන්නාහුය. හත්තා ඉසා ජා අම්රුනා වෆාරත්තන් නූරු قل نحمل فيها من كل زوجين اثنين وأهلك إلا من سبق عليه القول ومن آمن وما آمن معه إلا قليل وقالوا اركبوا فيها بسم الله مجريها ومرساها إن ربي لغفور رحيم وهي تجري بهم في موج كالجبال ونادى نوح ابنه وكان في معزل يا بني اركب معنا ولا تكن مع الكافرين قال سآوي إلى جبل يعصمني من الماء قال لا عاصم اليوم من أمر الله إلا من رحم وحال بينهما الموج فكان من المغرقين وقيل يا أرض ابلعي ماءك ويا سماء أقلعي وغيظ الماء وقضي الأمر واستوت على الجودي وقيل بعدا للقوم الظالمين අපගේ අන පැමිණ ලිපෙන් වතුර ඉනූ විට සෑම ජීවියෙකුගෙන්ම දෙපාර්ශවයෙන් එනම් ගැහැණු පිරිමි දෙදෙනෙකු බැගින්ද ඔහු විශ්වාස නොකරන්නේ යයි අපගේ වචනය පෙරටුව ගිය අය හැර නුඹගේ පවුලද තවද විශ්වාස කළ අයද නැවට ගොඩ කරවා ගනුයි අපි නූහට කීවෙමු. තවද ඔහු සමග ටික දෙනෙකු මිස විශ්වාස නොකළහ. එයට ගොඩවව්. එය ගමන් අරඹන්නේද නැංගුරම් ලන්නේද අල්ලාහ්ගේ නාමයෙනි. සැබවින්ම මාගේ පරමාධිපති ක්ෂමාශීලිය අසමසම කරුණාන්විතයයි ඔහු කීවේය. එය ඔවුන් රැගෙන මහා කඳුවැනි රළ ගෙඩි මැදින් ගමන් කළේය. එවිට ඈතින් සිටි තම පුත්‍රයා වන ඔහුට මාගේ පුතුණුවනි අප සමග නැවට ගොඩවව් ප්‍රතික්ෂේප කරන්නන් සමග නොසිටියු යයි නෝ හන නැගුවේය. මා ජලගැල්මෙන් ආරක්ෂා කරන කන්දක් මතට මම ආරක්ෂාව පතා යමි. ඔහු එනම් නූහ්ගේ පුත් කීවේය, අල්ලාහ්ගේ දයානුකම්පාව ලැබූ අය මිස අද අල්ලාහ්ගේ දඩුවමින් මුදවන්නෙකු නැතයි. ඔහු එනම් නූහ් කීවේය. එවිට ඔවුන් දෙදෙනා අතරට රළ පහර පැමිණියේය. එනිසා ඔහු එනම් නූහ්ගේ පුත් දියෙහි ගිල් වූවන් අතරට පත්විය. මහ පොළව ජලය ගිල ගනියු, අහස් කුස වැසි නතර කරව යනුවෙන් අල්ලා විසින් අණ කරන ලදී. මේ අනුව ජලය මහ පොළවට ගිලා බැසේය. තවද ආඥාව ක්‍රියාත්මක විය. එසේම නැව ජූදි කන්ද මත රැඳුනි. එවිට අපරාධකාරයෝ විනාශ වී ගියහයි කියන ලදී. ونادى نوح ربه فقال رب إن ابني من أهلي إن ابني من أهلي وإن وعدك الحق وأنت أحكم الحاكمين قال يا نوح إنه ليس من أهلك إنه عمل غير صالح فلا تسألني ما ليس لك به علم إني أعظك أن تكون من الجاهلين قال رب إني أعوذ بك أن أسألك ما ليس لي به علم وإلا تغفر لي وترحمني أكن من الخاسرين قيل يا نوح اهبط بسلام منا وبركات عليك وعلى أمم ممن معك وأمم سنمتعهم ثم يمسهم නූහ් ඔහුගේ පරමාධිපතිට අඬ ගැසුවේය. මාගේ පරමාධිපති යානනි, සැබවින්ම මාගේ පුත්‍රයා මාගේ පවුලේ කෙනෙකි. නුඹගේ පොරොන්දුව සැබවින්ම සත්‍යයයි, තවද නුඹ විනිශ්චකරුවන්ගෙන් අතිශ්‍රේෂ්ඨයයි. ඔහු එනම් නූහ් කීය, ඕ නූහ්, ඔහු නුඹගේ පවුලේ කෙනෙකු නොවේ. ඔහු නොවටිනා කෘතියකි. එනිසා නුඹට දැනුමක් නැති දෑ මගින් නොඉල්ලව්. සැබවින්ම මෝඩ මිනිසුන් මෙන් නොහැසිරෙව් යයි මම නුඹට අවවාද කරමි. ඔහු එනම් අල්ලාහ් පැවසිය, මාගේ පරමාධිපති යානනි, මට ඒ ගැන දැනුමක් නැති දෑ නුඹගෙන් ඉල්ලීමෙන් වළක්වන ලෙස නුඹගේ පිහිට පතමි. නුඹ මට ක්ෂමා නොකර තවද නුඹ මට දයාලු නොකළේ නම් මම පරාජිතයින්ගෙන් කෙනෙක් වෙමි. ඔහු එනම් නූහ් කීවේය, ඕ නූහ්, නුඹට සහ නුඹ සමග වූ අයගෙන් පවතින ජනතාව වෙත අපගේ ශාන්තියද ආශිර්වාදයන්ද ඇතිව පහළට බසෙව්. නමුත් වෙනත් ජන සමාජද පහළ වීමට ඇත. අපි ටික කලකට ඔවුන්ට සැප සම්පත් ලබා දෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඩුවම ඔවුන් හසු කරන්නේ යයි කියන ලදී. تلك من أنباء الغيب نوحيها إليك ما كنت تعلمها أنت ولا قومك من قبل هذا فاصبر إن العاقبة للمتقين نبي محمد අප නුඹට හෙළිදරව් කරන গুপ্ত දෑ පිළිබඳ සුභාරංචි වලින් සමහර කිමේ මීට පෙර නුඹද නුඹගේ ජනයාද මේවා දැන සිටියේ නැත. ඒ නිසා නොසැලෙව්. සැබවින්ම අවසන් විජයග්‍රහණය බියවැතිමතුන් වෙතය. وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ إن أنتم إلا مفترون يا قوم لا أسألكم عليه أجرا إن أجري إلا على الذي فطرني أفلا تعقلون وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَى قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ අපි ආද ජන සමාජයේ වෙත ඔවුන්ගේ සොයුරු හුද් යැවීමු මාගේ ජනෙිනි අල්ලාහට අවනත වව් නුඹලාට ඔහු හැර වෙනත් දෙවියෙකු නැත නුඹලා අල්ලාහට සමානයන් ඇතැයි කීමෙන් බොරු ගොතන්නෝ මිස නොවේතැයි ඔහු පැවසීය මාගේ ජනෙිනි මා ධර්ම දූතයෙකු ලෙස ඒ සේවය සඳහා නුඹලාගෙන් කිසිම කුලියක් ඉල්ලන්නේ නැත මාගේ කුලිය මා මැව් ඔහු එනම් අල්ලාහ සතුව මිස නැත නුඹලාට මෙය නොවේතෙන්නේද මාගේ ජනෙිනි නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව ඈද සිටියු ඉන්පසු පසුතැවිලි වී ඔහු වෙත හැරෙව් එසේනම් නුඹලාට ඔහු ආහසින් දැඩි වර්ෂා පතිත කරනු ඇත නුඹලාගේ දැන් පවතින ශක්තියට තවත් ශක්තිය එකතු කරනු ඇත එනිසා වරදකරුවන් ලෙස පිටු නොපාව් قالوا يا هود ما جئتنا ببينة وما نحن بتاركي آلهتنا عن قولك وما نحن لك بمؤمنين إن نقول إلا اعتراك بعض آلهتنا بسوء قال إني أشهد الله واشهدوا أني بريء مما تشركون من دونه فكيدوني جميعا ثم لا تنظرون إني توكلت على الله ربي وربكم ما من دابة إلا هو آخذ بناصيتها إن ربي على صراط مستقيم أوهود نوب أبويت كسيما پهدلي سادكياك نوغينا بهيه තවද නුඹේ කීම පරිදි අපි අපගේ දෙවිවරුන් අත් නොහරින්නෙමු. තවද අපි නුඹ කෙරෙහි විශ්වාසයෙන් නොතබන්නෙමුයි. ඔවුහු කීහ අපගේ දෙවිවරුන් කිසිවෙකු නුඹට වින කර ඇතැයි මිස අපි නොකියන්නෙමුයිද. ඔවුහු කීහ මම කියන දේ සත්‍ය බවට සැබවින්ම අල්ලාහ් සාක්ෂි කරමි. තවද නුඹලා ආදේශ කරන දෑවලින් සැබවින්ම මම තොර වීමියයි. නුඹලා සාක්ෂි දරනුයි. ඔහු එනම් හුද් කීවේය ඔහු හැර නුඹලා ආදේශ කරන දෑවලින් මම තොර වීමියයි නුඹලා සාක්ෂි දරව් එනිසා නුඹලා සියලු දෙනා මට හදි කරව් එනිසා නුඹලා සියලු දෙනා මට කුමන්ත්‍රණය කරව් තවද මා ගැන අතපසු නොකරව් සැබවින්ම මම මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද වූ අල්ලාහ් කෙරෙහි සියලු කටයුතු බාර කලිමි ඔහු උගේ නලල් කෙස්රොදින් හසු කර ගන්නා මිස කිසිම ප්‍රාණියෙකු නැත සත්‍ය වශයෙන්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගයේය فَإِن تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُمْ مَا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا إِنَّ رَبِّي عَلَى كُلِّ شَيْءٍ حَفِيظٌ وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَنَجَّيْنَاهُمْ من عذاب غليظ وتلك عاد جحدوا بآيات ربهم وعصوا رسله واتبعوا أمر كل جبار عنيد وأتبعوا في هذه الدنيا لعنة ويوم القيامة ألا إن عادا كفروا ربهم ألا بعدا لعاد قوم هود සත්‍යයට නුඹලා පිටුපාන්නහු නම් මා නුඹලා වෙත එවන ලද දෑ සැබවින්ම මම නුඹලාට හැර පෑවෙමි. දැන් මාගේ පරමාධිපති නුඹලා වෙනුවට වෙනත් ජන සමාජයක් බිහි කරනු ඇත. එවිට ඔහුට කිසිම බාධාවක් කිරීමට නුඹලාට නොහැකිය. සැබවින්ම මාගේ පරමාධිපති සියලු දෑ කෙරෙහි සුපරීක්ෂාකාරීය. එසේම අපගේ ආඥාව පැමිණි විට අපි හුද්ද ඔහු සමග විශ්වාස කළායද අපගේ දයාවෙන් බේරා ගතිමු. තවද අපි ඔවුන් දැඩි දඩුවමින් මුදවා ගතිමු. ආජ් සමාජය එමතුය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළහ. තවද ඔහුගේ රසූල්වරුන්ට අකීකරු වූහ. තවද සෑම ක්‍රූර ද්‍රෝහියෙකුගේම අන පිළිපැද්දාහ. ඔවුහු ශාපයෙන් මෙලොවදීද ලුහුබඳිනු ලැබෙති. තවද මලවුන් කෙරෙන් නැගිටුවන දිනේදීද ශාපයෙන් ලුහුබඳිනු ලැබෙති. දැනගනියු. සැබවින්ම ආජනයා ඔවුන්ගේ පරමාධිපති ප්‍රතික්ෂේප කළහ. දැනගනියු. හුද්ගේ ජනයා වූ ආජ් සමාජය තුරන් වේවා. وإلى ثمود أخاهم صالحا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره هو أنشأكم من الأرض واستعمركم فيها فاستغفروه ثم توبوا إليه إن ربي قريب مجيب قالوا يا صالح قد كنت فينا مرجوا قبل هذا أتنهانا أن نعبد ما يعبد آباؤنا وإننا لفي شك مما تدعونا إليه مريب قال يا قوم أرأيتم إن كنت على بينة من ربي وآتاني منه رحمة فمن ينصرني من الله إن عصيته فما تزيدونني غير تخسير සමුත් ජනයා වෙත ඔහුගේ සොයුරා සාලිහ් යෙවෙමු. මාගේ ජනෙනි, අල්ලාහට අවනත වව්. ඔහු හැර නුඹලාට වෙනත් දෙවියෙකු නැත. මහ පොළවෙන් නුඹලා මැව්වේ ඔහුය. තවද ඔහු නුඹලා එහි ප්‍රතිෂ්ඨාපනය කළේය. ඒ නිසා ඔහුගෙන් සමාව අයදෙව්. තවද ඔහු වෙත පසුතැවිල්ලෙන් හැරෙව්. සැබවින්ම මාගේ පරමාධිපති ඉතා සමීපය. ප්‍රතිඋත්තරවාදීයයි ඔහු එනම් සාලිහ් කීය. ඕ සාලිහ්, මීට පෙර නුඹ අප අතර හොඳ දෑ ගැන බලාපොරොත්තු තබනු ලැබුවෙක් විය. අපේ මුතුන් මිත්තන් අදහනු ලැබූ දෑ ඇදහීමෙන් නුඹ අප දැන් වළක්වන්නේද? සැබවින්ම නුඹ අප කැඳවන දෑ ගැන අපි බලවත් සැකේවෙමු. එය අප කලකරවන්නක් යැයි ඔවුහු පැවසූහ. මාගේ ජනෙනි, ඒ ගැන නුඹලා කුමක් සිතන්නේද? මාගේ පරමාධිපතිකින් පැහැදිලි සාධකයක් මා සතුව ඇත්නම්ද? තවද ඔහුගේ දයාලුභාවය මා වෙත පිරිනමා ඇත්නම්ද? ඉන්පසුව මා ඔහුට අකීකරු වී නම් අල්ලාහ්ගෙන් මා මුදවා ගන්නේ කවුරුද? එනිසා නුඹලා මට වැඩි වැඩියෙන් එකතු කරන්නේ විනාශය මිස නැතයි. ඔහු එනම් සාලිහ් කීය. وَيَا قَوْمِ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ فعقروها فقال تمتعوا في داركم ثلاثة أيام ذلك وعد غير مكذوب فلما جاء أمرنا نجينا صالحا والذين آمنوا معه برحمة منا ومن خزي يومئذ إن ربك هو القوي العزيز وأخذ الذين ظلموا الصيحة فأصبحوا في ديارهم جاثمين كأن لم يغنوا فيها ألا إن ثمود كفروا ربهم ألا بعدا لثمود ماجي جنيني مي الله جي نبلات پراتحارياكو الله جي اٹو دينكي إنسا ايت كمتي پريوي අල්ලාහ්ගේ භූමියේහි තන උලා කන්නට ඉඩ හරියු. තවද ඇයට පීඩා නොකරව. එසේ වීනම්, ඊතා ඉක්මනින්ම නුඹලාගේ පරමාධිපති වෙතින් දඩුවමක් නුඹලා හසු කරනු ඇතයිද? සාලි කීය. නමුත් ඔවුහු ඇය මරා දෙමුහ. එවිට නුඹලා නුඹලාගේ නිවෙස්වල තෙදිනක් සැප අනුභව කරව. මෙය බොරු කළ නොහැකි අවවාදයක් යයි. ඔහු එනම් සාලි කීය. පසුව අපගේ විනිශ්චය පහළ වූ විට සාලිහ් සහ ඔහු සමග විශ්වාස කළ අයද අපගේ දයාවෙන් සහ එදින නින්දනීයත්වයෙන් අපි ගලවා ගතිමු. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වබලධාරී හා සර්වබල සම්පන්න වේ. බිහිසුණු හඬ අපරාධ කළවුන් හසු කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ ගෙවල් තුල මුණින් අතට ඇද වැටුණාහ. ඔවුන් එහි වාසය නොකළාක් මෙන් දැනගනිව්. සමෝ ජනතාව ඔවුන්ගේ පරමාධිපති ප්‍රතික්ෂේප කළෝය. සමෝ ජනතාව තුරන් වේවා. වලකද් ජාඅත් රුසුලුනා ඉබ්‍රාහීම බිල් බුශ්‍රා ඛාලූ සලාමා ඛාල සලාමු ෆමා ලබිස අන් ජාඅ බිඅජ්ලින් හනීද් فلما رأى أيديهم لا تصل إليه نكرهم وأوجس منهم خيفة قالوا لا تخف إنا أرسلنا إلى قوم لوط وامرأته قائمة فضحكت فبشرناها بإسحاق ومن وراء إسحاق يعقوب قالت يا ويلتا أألد وأنا عجوز وهذا بعلي شيخا إن هذا لشيء عجيب قالوا أتعجبين من أمر الله رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد تاود السببين ما අපගේ සුර දූතයෝ සුභාරංචිය රැගෙන ඉබ්‍රාහීම වෙත පැමිණියහ. ඔවුහු ශාන්ති වේවායයි පැතූහ. එවිට ඔහුද ශාන්ති වේවායයි පැතිය. ඉන්පසු වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් ඔහු බෙදපු වසු පෙට්ටවකු ගෙන ආවේය. නමුත් ඔවුන්ගේ දෑත් ඒ වෙත නොගිය බව ඔහු එනම් ඉබ්‍රාහීම දුටු කලෙහි ඔහු ඔවුන් අනුමාන කළේය. තවද ඔවුන් පිළිබඳව බියක් ද හටගත්තේය. එවිට බියනවා අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලද්දෝ වෙමුයි. ඔහු එනම් මලකුරු පැවසූහ. ඔහුගේ බිරියද අසල සිටගෙන සිටියාය. මේ ඇසූ ඇය සිනාසුනාය. එවිට අපි ඇයට ඉස්හාග්ගේ උපත පිළිබඳවද ඉස්හාග්ගෙන් පසුව යකූබ්ගේ උපත පිළිබඳවද සුභාරංචිය සැලකලෙමු. අහෝ මාගේ කේදය, අතිශයින් මහලු වී සිටින මම දරුවෙකු ප්‍රසූත කරන්නෙම්ද? මේ මාගේ සැමියාද වයසින් මුහුකුරා ගොසිඤ්ඤ. ඇත්තෙන්ම මේ අපූරු දෙයක් යයි ඇය කීවාය, අල්ලාහ්ගේ තීන්දුව ගැන නුඹ පුදුම වනවාද? ඉබ්‍රාහීම්ගේ නිවසේ සිටින සාමාජිකයනි, අල්ලාහ්ගේ ආශිර්වාදයත් ඔහුගේ දයාවත් නුඹලාට අත් වේවා. සැබවින්ම ඔහු ප්‍රශංසනීයයි, ගෞරවාන්විතයයි ඔහු කීහ. فلما ذهب عن إبراهيم الروع وجاءته البشرى يجادلنا في قوم لوط إن إبراهيم لحليم أواه منيب يا إبراهيم أعرض عن هذا إنه قد جاء أمر ربك وإنهم آتيهم عذاب غير مردود ولما جاءت رسلنا لوطا سيء بهم وضاق بهم ذرعا وقال هذا يوم عصيب وجاءه قومه يهرعون إليه ومن قبل كانوا يعملون السيئات قال يا قوم هؤلاء بناتي هم أطهر لكم فاتقوا الله ولا تخزون في ضيفي أليس منكم رجل رشيد إبراهيم جي بيا دروي دروي كو پيل بندو شبا رنشي اوه تا پمني کالهي لوت جي جنتا وغن اوه اپ سمگ ویواد کلي سببين ما إبراهيم دادي ايوسلي وانتيكي උණුවන සිත් ඇත්තේකි දැඩිසේ පසුතැවිලි වන්නේකි ඉබ්‍රාහීම් මේන් වැලකී සිටියු සැබවින්ම නුඹගේ පරමාධිපතිගේ තීන්දුව ඇවිත් ඇත ඇත්තෙන්ම නොවැළැක්විය හැකි දඩුවමක් ඔවුන් වෙත එනු ඇතැයි මලක්වරු කීහ අපගේ සුරදූතයින් ලූත් වෙත පැමිණි විට ඔවුන්ගේ පැමිණීම නිසා ඔහු ඉමහත් සිත් කැළඹීමකට පත්විය තවද ඔහු දුම්නස් විය තවද මෙය විපත්තිදායක දිනයක් යයි ඔහු එනම් ලූත් කීවේය අමුත්තන් ඔහු වෙත පැමිණි විගසම ඔහුගේ ජනයා කාමාශාවෙන් ඔහු වෙත දුවආහ මින් පෙරද ඔවුහු දුසිරිතෙහි යෙදී සිටියහ මාගේ ජනෙනි මේ මාගේ දූවරුන්ය ඔවුන් නුඹලාට අතිශයින් පිවිතුරුය එනිසා අල්ලාහට බියවව් මාගේ අමුත්තන් ගැන මා ලැජ්ජාවටපත් නොකරව් නුඹලා අතර එකම ඍජු මිනිසෙක්වත් නැද්දයි ඔහු එනම් ලූත් කීවේය قالوا لقد علمت ما لنا في بناتك من حق وإنك لتعلم ما نريد قال لو أن لي بكم قوة أو آوي إلى ركن شديد قالوا يا لوط إنا رسل ربك لن يصلوا إليك فأسر بأهلك بقطع من الليل ولا يلتفت منكم أحد إلا امرأتك إنه مصيبها ما أصابهم إن موعدهم الصبح أليس الصبح بقريب فلما جاء أمرنا جعلنا عاليها سافلها وأمطرنا عليها حجارة من سجيل منضود مسومة عند ربك وما هي من الظالمين ببعيد අපට නුඹේ දුවරුන්ගේ උරුමයක් නැති බව සැබවින්ම නුඹ දන්නේය. තවද අපගේ අවශ්‍යතාවය කුමක්දයිද සැබවින්ම නුඹ හොඳින් දනියයි. ඔවුහු කීහ. නුඹලා මත මට ශක්තියක් හෝ මට බලගත් ආධාරයක පිහිට පැතිය හැකිව තිබුණා නම් මම නුඹලා මැඩලන්නෙමි. ඔහු එනම් ලූත් කිවේය, ඕ ලූත්, සැබවින්ම අපි නුඹගේ පරමාධිපතිගේ සුර දූතයෝ වෙමු. ඔවුනට කිසිම විදියකින් නුඹ වෙත ලංවිය නොහැකිය. ඒ නිසා නුඹේ පවුලේ අය සමග රාත්‍රියේ අවසාන කොටසේදී මෙතැනින් පිටවී යව්. නුඹලාගෙන් කිසිවෙකු හෝ ආපසු හැරි නොබැලිය යුතුයි. නුඹගේ බිරිඳ හැර ඔවුනට සිදුවන සෑම දෙයක්ම සැබවින්ම ඇයටද සිදුවනු ඇත. ඔවුන්ගේ විනාශය සඳහා නියමිත කාලය අලුයම වේ. අලුයම ළඟා නොවේදැයි ඔවුන් සුර දූතයෝ කීහ. අපගේ අණ පැමිණි කලෙහි අපි ඒ නගරය උඩු යටිකුරු කළෙමු. තවද ඒ මත පිලිස්සූ මැටි ගලින් එක පිට එක වර්ෂාව ඇති කරවීමු. නුඹගේ පරමාධිපති විසින් ලකුණු කරන ලද ගලින් එම ගල් වර්ෂාව පතිත විය. එය එනම් දඩුවම අපරාධකරුවන්ගෙන් ඈත් නොවේ. وإلى مدين أخاهم شعيبا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره ولا تنقصوا المكيال والميزان إني أراكم بخير وإني أخاف عليكم عذاب يوم محيط ويا قوم أوفوا المكيال والميزان بالقسط ولا تبخسوا الناس أشياءهم ولا تعثوا في الأرض مفسدين بقية الله خير لكم إن كنتم مؤمنين وما أنا عليكم بحفيظ. තවද මදියන් ජනයා වෙත අපි ඔවුන්ගේ සොයුරු ශුඅයිබ් යැවීමු. මාගේ ජනෙනි, අල්ලාහට අවනත බව. නුඹලාට ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. මැනීම් හෝ කිරීම් අඩුවෙන් නොකරව. සමෘද්ධිමත් ලෙස දැන් මම නුඹලා දකිමි. තවද සැබවින්ම නුඹලා හාත්පසින් වට කරන දිනේ දඩුවම ගැන මම බිය වෙමි. ඔහු පැවසිය, ඕ ජනෙනි, මැනීම් හා කිරීම් යුක්ති සහගතව සම්පූර්ණ ලෙස කරව. තවද මහජනයාට ඔවුන්ගේ දේපල සම්බන්ධයෙන් අලාභ සිදු නොකරව. තවද අනර්ථකාමී ලෙස මිහිපිට දුෂ්ටකම් නොපතුරවව. මැනීමෙන් හා කිරීමෙන් පසු අල්ලාහ් ඉතිරි කරන ශේෂය නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලාට ඉතාමත් යහපත්ය. තවද මම නුඹලාට ආරක්ෂකයෙක් නොවෙමි යයිද ඔහු කීවේය. قالوا يا شعيب أصلاتك تأمرك أن نترك ما يعبد آباؤنا أو أن نفعل في أموالنا ما نشاء إنك لأنت الحليم الرشيد قال يا قوم أرأيتم إن كنت على بينة من ربي ورزقني منه رزقا حسنا وما أريد أن أخالفكم إلى ما أنهاكم عنه إن أريد إلا الإصلاح ما استطعت وما توفيقي إلا بالله عليه توكلت وإليه أنيب ويا قوم لا يجرمنكم شقاقي أن يصيبكم مثل ما أصاب قوم نوح أو قوم هود أو قوم صالح وما قوم لوط منكم ببعيد واستغفروا ربكم ثم توبوا إليه إن ربي رحيم ودود ओ शुएब अपे मुतुन मित्तान ऐदहू दे अत्हारिन्नट हो अपगे वस्तुएन अपट कैमत दे किरीमट हो नुमगे सलाते नुबट अनकरान हीद इतामत्म इवसिलिवांत सहा इतामत्म निवरदी पुद्गलिया नुब पमनक्याई नुब सितान नी दे ओहु एनाम शुएब के जनया की है मागे जनेनी मम मागे परमाधिपतिगेन ऊ पहरदिली साधके मतवी ओहु विसिन यहापत परिभोजनय मा वेत सपया तिबियेदी मा ओहुट अकृतज्ञवी नुबलागे वैरदी सह असाधारणकम नुबला समग हदा बेदा गत युतुयै नुबला सितनवाद तवद मम नुबलाट आववाद करन दैट पटहनिव मा कटयुतु कल युतुयै मम नुसितान्निमि मट हैकिता नुबलाट यहापत मिस नोसितमि तवद मागे बलापोरोत्तुव अल्लाह केरेहि मिस नैत මාගේ කටයුතු ඔහු වෙතම බාර කරමි. තවද පසුතැවිලි වෙමින් ඔහු වෙතම හැරිමියයි. ඔහු එනම් ශුඒබ් කීවේය. මාගේ ජනෙනි, මා සමග නුඹලාගේ මතභේදය නූහ්ගේ ජනතාව හෝ හූද්ගේ ජනතාව හෝ සාලිහ්ගේ ජනතාව හෝ හසු කළ දැය වැනි දැය නුඹලා හසු කරන්නට හේතු නොවේවා. තවද ලූත්ගේ ජනතාවගේ වාසභූමිය නුඹලාගෙන් ඈත නොවේ. නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව ඉල්ලා සිටියු. පසුව පසුතැවිල්ලෙන් ඔහු වෙත හැරෙව්. සැබවින්ම මාගේ පරමාධිපති අසමසම කරුණාන්විතය, අති දයාබරයයි. ශුඑබ් කීවේය. قالوا يا شعيب ما نفقه كثيرا مما تقول وإنا لنراك فينا ضعيفا ولولا رهطك لرجمناك وما أنت علينا بعزيز قال يا قوم أرهطي أعز عليكم من الله واتخذتموه وراءكم ظهريا إن ربي بما تعملون محيط ويا قوم اعملوا على مكانتكم إني عامل سوف تعلمون من يأتيه عذاب يخزيه ومن هو كاذب وارتقبوا إني معكم رقيب ولما جاء أمرنا نجينا شعيبا والذين آمنوا معه برحمة منا وأخذت الذين ظلموا الصيحة فأصبحوا في ديارهم جاثمين كأن لم يغنوا فيها ألا بعدا لمدين كما بعدت ثمود ओ शुएब नुब කියන දැයින් බොහෝ දෑ අපට නොවැටහෙයි. සැබවින්ම අප අතර දුබලයෙකු ලෙස අපි නුඹ දකින්නෙමු. නුඹගේ නෑදෑයන් නිසා නොවේ නම් නුඹව ගල් ගසා මරන්නට අපට තිබුණි. තවද අප අභිභවා සිටින්නට තරම් නුඹ අපට ප්‍රබලයෙකු නොවේ යයි ඔහු එනම් ඔහුගේ ජනතාව කීහ. මාගේ ජනෙනි, මාගේ නෑදෑයි නුඹලාට අල්ලාහට වඩා වටනේද? නුඹලා ඔහු නුඹලාගේ පිටුපසට විසි කළ දෑක්සේ සලකනවාද? සැබවින්ම මාගේ පරමාධිපති නුඹලා කරන සෑම දෙයක්ම සෑම අතින්ම හසු කරගන්නේ යයි ඔහු එනම් ශුඑබ් කීවේය. මාගේ ජනෙනි, නුඹලා නුඹලාට හැකි විදියට කටයුතු කරව. මට හැකි විදියට මමද කටයුතු කරමි. නින්දනීය දඩුවම පැමිණෙන්නේ කවරෙකුට දැයිද, බොරුකාරයා කවුරු දැයිද නුඹලා මතු දැනගන්නව ඇත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටියු. මමද නුඹලා සමග බලා සිටිමි. අපගේ අන පැමිණි කලෙහි අපි ශුඑබ්වද ඔහු සමග විශ්වාස කළ අයද අපගේ දයාලුභාවයෙන් මුදවා ගතිමු. තවද බිහිසුණු හඬ අපරාධ කළවුන් හසු කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම දනින් ඇදවැටි මලවුන් වූහ. ඔවුන් එහි වාසය නොකලාක් මෙන් මේ අනුව සමුජ්ජනය ඈත් කරනු ලැබුවාක් මෙන් මදියන් ජනයාද තුරන් වේවා. وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ يقدم قومه يوم القيامة فأوردهم النار وبئس الورد المورود وأتبعوا في هذه لعنة ويوم القيامة بئس الرفد المرفود ذلك من أنباء القرى نقصه عليك منها قائم وحصيد එසේම අපි අපගේ ප්‍රාතිහාර්යයෙන්ද ප්‍රකට අනුබලද සමග සැබවින්ම මූසා එවෙමු ෆිරාවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු ෆිරාවුන්ගේ අන පිළිපැද්දාහ. ෆිරාවුන්ගේ අන නිවැරදි නොවේ. යාම එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ ඔහු එනම් ෆිරාවුන් සිය ජනයා පෙරටුව යමින් නිරාගින්න වෙත ඔවුන් ගෙන යන්නේය. කැටුව යනු ලැබූ තැන මොනතරම් ඛේදනීයද? ඔවුහු මෙලොවෙහි ශාපයකින් ලුහුබඳිනු ලැබූහ. එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනෙහිද ශාපය ඔවුන් ලුහුබඳිනු ඇත. ඔවුනට දෙනු ලබන දීමනාව නපුරුය. එය නගරයන්ගේ වෘතාන්තයන්ගෙන්ය. අපි ඒ නුඹට පවසන්නෙමු. එයින් සමහරක් පවති, තවත් සමහරක් විනාශ කරනු ලැබ ඇත. وما ظلمناهم ولكن ظلموا أنفسهم فما أغنت عنهم آلهتهم التي يدعون من دون الله من شيء لما جاء أمر ربك وما زادوهم غير تتبيب وكذلك أخذ ربك إذا أخذ القرى وهي ظالمة إن أخذه أليم شديد අපි ඔවුන්ට අසාධාරණේ නොකලෙමු. එහෙත් ඔවුහු තමන්ටම අසාධාරණ වූහ. එසේම නුඹගේ පරමාධිපතිගේ අන පැමිණි කලෙහි ඔවුන් අල්ලාහ හැර අඬ ගැසූ ඔවුන්ගේ දෙවිවරු ඔවුන්ට කිසිවකින් පළ ප්‍රයෝජනය නොවූහ. ඔව් එනම් ඔවුන්ගේ දෙවිවරු ඔවුන්ට විනාශය මිස එකතු නොකළහ. අපරාධයන්හි නියලී සිටි ජනයාගේ නගරයන් නුඹලාගේ පරමාධිපති ග්‍රහණය කළහොත් එය හසු කරගන්නේ එලෙසය. සැබවින්ම ඔහුගේ ග්‍රහණය බිහිසුණුය, වේදනාත්මකය. ඉන්න ෆී ධාලික ලායතන් ලිමන් ඛාෆා අසාබල් ආඛිරා ධාලික යවුමුන් මජ්මූඋන් ලහුන් නාස් වධාලික යවුමුන් මෂ්හූද් වමා නුඅඛිරුහු إلا لأجل معدود يوم يأتي لا تكلم نفس إلا بإذنه فمنهم شقي وسعيد පරලොව දඩුවම ගැන බියවන අයට සැබවින්ම එහි දැනමුතු කමක් ඇත. එය සකල ජනයාම එක් රැස් කරනු ලබන දිනයයි. තවද එය සකල නිර්මාණය පමුණුවා දැක බලා ගන්නා දිනෙයි. නියමිත කලකට විනා අපි එය පමා නොකරන්නෙමු. එය පැමිණෙන දින කිසිවෙක් ඔහුගේ අවසරයෙන් විනා කතා නොකරන්නේය. එවිට ඔවුන්ගෙන් සමහරු අභාග්‍යවන්තයෝද සමහරු භාග්‍යවන්තයෝද වෙති. فَأَمَّا الَّذِينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ خالدين فيها ما دامت السماوات والأرض إلا ما شاء ربك إن ربك فعال لما يريد وأما الذين سعدوا ففي الجنة خالدين فيها ما دامت السماوات والأرض إلا ما شاء ربك عطاء غير مجذوذ فلا تك في مرية مما يعبد هؤلاء ما يعبدون إلا كما يعبد آباؤهم من قبل وإنا لموفوهم نصيبهم غير منقوص අභාග්‍යවන්තයෝ නම් ඔවුහු නිරාගින්නේය ඔවුනට එහි සුසුම් ලෑමත් ඉකිබිඳීමත් නුඹගේ පරමාධිපති වෙනත් ලෙසකින් නියම කළා නම් මිස ඔවුහු අහස හා මහ පොළව පවතින තාක් සදහටම එහි වෙසිතී සැබවින්ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නේය භාග්‍යවන්තයෝ නම් ඔවුහු ස්වර්ගයේය නුඹගේ පරමාධිපති වෙනත් ලෙසකින් නියම කළා නම් මිස ඔවුහු අහස සහ මහ පොළව පවතින තාක් සදහටම එහි වෙසිතී එය නොනැසෙන ත්‍යාගයකි එනිසා නබි මුහම්මද් මොවුන් නමදින දෑ ගැන නුඹ කිසිසේත් සැක නොකරව. ඔවුන් නැමදුම් කරන්නේ මීට පෙර ඔවුන්ගේ පියවරුන් නැමදුම් කළ ලෙසමය. සැබවින්ම අපි ඔවුන්ට ඔවුන්ගේ කොටස කිසිවක් අඩු නොකර සම්පූර්ණයෙන් ලබා දෙන්නෙමු. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ وَإِنَّ كُلًّا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ සැබවින්ම මූසාට අපි ධර්ම ග්‍රන්ථය දුන්නෙමු. එහෙත් නුඹට දුන් ග්‍රන්ථය ලෙසින්ම එහි ભેද හට ගැනීම නුඹගේ පරමාධිපතිගේ පෙරටුව ගිය නියෝගයක් නොවී නම් ඔවුන් අතර විනිශ්චය කරනු ලබන්නේමය. සැබවින්ම ඔවුහු එහි මහත් සැකයෙහිය. සැබවින්ම සෑම කෙනෙකුටම නුඹගේ පරමාධිපති ඔවුන් කළ ක්‍රියාවන්ට ඵල විපාක පූර්ණ කරන්නේමය. සැබවින්ම ඔහු ඔවුන් කරන දෑ ගැන සුපරීක්ෂාකාරීව සිටී. නබි මුහම්මද් එම නිසා නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹද නුඹ සමග විශ්වාසභාවයේ වෙත හැරුණු අයද ස්ථිරව සිටියු. අවනත භාවයේ සීමාවන් කඩ නොකරව. සැබවින්ම ඔහු නුඹලා කරන දෑ මැනවින් දනී. ولا تركنوا إلى الذين ظلموا فتمسكم النار وما لكم من دون الله من أولياء ثم لا تنصرون وأقم الصلاة طرفي النهار وزلفا من الليل إن الحسنات يذهبن السيئات ذلك ذكرى للذاكرين واصبر فإن الله لا يضيع أجر المحسنين فلولا كان من القرون من قبلكم أولو بقية ينهون عن الفساد في الأرض إلا قليلا ممن أنجينا منهم واتبع الذين ظلموا ما أترفوا فيه وكانوا مجرمين وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ වැරදි කරන්නවුන් වෙත නුඹලා නොනැමෙව්. එසේ කළහොත් නිරේ ගින්න නුඹලාව හසු කරගනු ඇත. තවද අල්ලාහ හැර නුඹලාට ආරක්ෂකෙයි නැත. එනිසා කිසිම විදියකින් නුඹලාට උදව් කරනු නොලබන්නේය. දවසේ දෙකලවර හිදීද රාත්‍රී කාලයේ මුල් කොටසෙහිදීද සලාතේ නිරතවව්. සැබවින්ම යහකම් අයහකම් පහකර හරි මෙය අල්ලාහ් මෙනෙහි කරන්න උනට මෙනෙහි කිරීමකි. තවද ඉවසව්. යහපත් කටයුතු කරන්නන්ගේ ආනිශංසය අල්ලාහ් සැබවින්ම නිෂ්පල නොකරන්නේමය. නුඹලාට පෙර වූ ජනතාවගෙන් ඉතිරි වූ අයගෙන් මහ පොළොවේහි අනර්ථකම් වළක්වන්නා වූ කවුරුන් හෝ සිටියේ නම් ඔවුන්ගෙන් අප විසින් මුදවා ගන්න ලැබූ ටික දෙනෙක් මිස එසේ නොවූහ. තවද අනර්ථකාමී හෝ එහි ඔවුන්ට ලබා දෙන ලද සැප පහසුකම්හි ඇලී ගැලී සිටියහ. තවද ඔවුහු වර්ධකරුවෝ වූහ. එහි ජනයා යහකම් කරන්නා වූ අය වී සිටියදී නුඹගේ පරමාධිපති ජනාවාසයන් අසාධාරණ විදියට විනාශ නොකරන්නේය. وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ إِلَّا مَنْ رَحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ අජ්මයින්. නුඹගේ පරමාධිපති අභිමත වූවානම් ඔහුට මානව සංහතිය එකම ජන සමාජයක් බවට පත් කරන්නට තිබුණි. එසේ නොවිය. එනිසා දැන් ඔවුහු නොකඩවා ભેද බින්න වී විවිධ මාර්ග අනුගමනය කරමින් සිටිති. නුඹගේ පරමාධිපති දයාලුභාවය දැක් වූ අය හැර ඒ සඳහාය තෝරා ගැනීමේ සහ ක්‍රියා කිරීමේ නිදහස පිණිසය ඔහු ඔවුන් මවා ඇතේ. මම ජින් සහ මිනිසුන් සියල්ලන්ගෙන් නිරය පුරවන්නෙමි. නුඹගේ පරමාධිපතිගේ වචනය පූර්ණ විය. وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ وَجَاءَكَ فِي هَذِهِ الْحَقُّ وموعظة وذكرى للمؤمنين وقل للذين لا يؤمنون اعملوا على مكانتكم إنا عاملون وانتظروا إنا منتظرون ولله غيب السماوات والأرض وإليه يرجع الأمر كله فاعبده وتوكل عليه وما ربك بغافل عما تعملون. نبي محمد نبغي ستا دادي كريم پنسايا رسول ورون گيور تانتين مي سيال اپ نبتا پاوسنوني مي مگين نبتا ساتيادا විශ්වාසවන්තයින්ට අනුශාසනාව සහ සිහිපත් කිරීමද පැමිණියේය. නුඹලා නුඹලාගේ මාර්ගය අනුගමනය කරව. අපිද අපගේ මාර්ගය අනුගමනය කරන්නෙමු යයි විශ්වාස නොකරන අයට නබි මුහම්මද් පවසව. නුඹලා ඒ පිළිබඳව අවසාන ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටිව්. අපිද බලාපොරොත්තුවෙන් සිටිමු. අල්ලාහ්ටය අහස්හිද මහ පොළොවෙහිද වූ සියලු গুপ্ত දෑවන්නේ. තවද ඔහු වෙතමය සියලු දෑ විනිශ්චය සඳහා ආපසු පමුණුවනු ලබන්නේ. එනිසා නබි මුහම්මද් නුඹ ඔහුට අවනතවව්. තවද සියලු කටයුතු ඔහුට බාර කරව. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ ගැන නොතකන්නෙකු නොවේ.